ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ජීවිතේ තණ්හාව නැවති මුලාවෙන් මිදෙ හැකිනම් ජීවිතේ බය ශෝක වේදනා රහිතය. මේ පිළිබඳවයි ගරුතර දේශිකානන් වහන්සේගේ අද ධර්මානුශාසනාවේ මාතෘකාව. ධර්මසොලට පෙර පන්සිල් සමාදන් වෙමුට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස්ස නත්ථි ශෝකෝ කුතෝ භයං ති. සාදු සාදු සා. සදහවර පින්නතනි, පිළිගුරු බුදු පියාණන් වහන්සේගේ දේශනාවල ගැඹුරු ගත්කල එය නිවෙන සැනසන ජීවිතයක් සඳහා. ඉන් පරිබාහිරව බුදුරජාණන් වහන්සේ කිසිවක් දේශනා කළයි කියලා අපට හිතෙන්නේ නැහැ. එහෙත් වත්මන් සමාජයේ බෞද්ධ පිරිස් ආමන්ත්‍රණය කළ බැලුවම බොහෝ දෙනෙකුට බුදු සමයෙන් මේ නිවෙන සැනස ජීවිතයක් පිළිබඳ අවශ්‍යතාවයක් නැහැ. බුදු සමයේ පවත් පෙන්වනු ලබන පුණ්‍ය මාර්ගයේ උදව් කරගෙන මෙලොව සහ පරලොව සැප ලබා ගැනීමේ අරමුණ ඇතුව ජීවත් වෙන බව තමයි අපි දකින්නේ. අප මෙම ධර්මදේශනාවන් කරනු ලබන්නේ මේ පුතග්ජන සීමාව තුළ එබඳු ලෞකික අභිමර්ථාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා පොරබදනාය සඳහා නොවේයි. ඒ සඳහා ඕනෑ තරම් ධර්මදේශනා මේ රටේ පවතිනවා. තිරෝගරු බුදු පියාණන් වහන්සේ වදාළ සත්‍ය කුමක්ද ධර්මය කුමක්ද ඒ ජීවිතයට එකතු කර ගැනීම තුළින් ජීවිතය සැනසෙල්ල කරා ගෙන යන්නේ කෙසේදයි සදහම්හි ගැඹුර සොයන පිරිසක් මේ ශ්‍රී ලංකා දීපය තුළ පමණක් නොව විදේශ රටවල පවා සිටින ලබනවා. ඔවුන් සොයන්නන්ට හමු වෙන්න ඕන. එවගේම අපි තේරුම් ගත්ත කරුණු ඒ අනුව මේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනු ලබන්නේ ධර්මය හොයන අයගේ වැඩි අවබෝධය සහ ධර්මයේ සරණ කර ගැනීම කෙසේ කළ යුතුද කියන කරුණු තේරුම් කර ගැනීම සඳහායි. තවත් විදිහකින් කියනවා නම් මේ බණ ඕනෑ අය සඳහා. එහිදී අප අද පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ටිකක් ගැඹුරු කරුණක්. ගාථා 423කින් යුක්ත වුණා වූ ධම්මපදෙහි තණ්හාවක්ගේ පවතිනා වූ ගාථා ගොඩක් තිබෙනවා. ඒවා නොදන්න කෙනෙකුත් නැහැ. ඒ අර්ථය නොදන්න කෙනෙකුත් නැහැ සමහර විට. නමුත් මා මේ උත්සාහ කරනු ලබන්නේ අර්ථය විභාගයට දෙන ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට නෙවෙයි. ඒ අර්ථය සඳහන් කරුණ ජීවිතය තුළ දැකගැනමින් ඒ අනර්ථයෙන් මිදෙන්නේ කොහොමද? ඒක දැනුච්ච අනර්ථයක් තියෙනවා. අනර්ථය තමයි මිනිසා දුකට කරදරයට පත් කරනු ලබන්නේ. අනර්ථයෙන් බැහැරවන්නේ කෙසේද කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. අන්න ඒ ඕනෑ අයට ඒ වටහා ගැනීමට කරුණු පැහැදිලි කිරීම තමයි අපගේ මේ කාලය කැපකිරීමේ බලාපොරොත්තු වන්නේ. කුමක්ද ඒ ඉගැන්වීම? ජායති ශෝකෝ තණ්හාය. තණ්හාව නම් වූ යම්කිසි හැඟීමක් තිබේද මිනිස්ත්‍ය සතන්වල, ඒ තමයි ලෝකයට නැත්තම් ජීවිතයට ශෝකය ජනිත කරුණු ලබන්නේ. බිය නම් වූ යම් ආකාරයක අකමැති හැඟීමක් තිබේද, ඒ තමාගේ ලෝකයට ජනිත කරන ලබන්නේ තණ්හාව විසින්. විපමුත්තස්ස තණ්හාය. යම් විට ඔබට මේ ජීවිතේම ඒ අවස්ථාවේදීම තණ්හාවෙන් මිදෙන්න පුළුවන් නම්, නත්ති ශෝකෝ ශෝකයක් නැත කුතෝ භයං, බයක් නම් කොහින්ද? මෙපමණකින් ඔබ මේ දන්නවයි කියලා නතර වෙන්න එපා, සෑහීමටපත් වෙන්න එපා. බෞද්ධ ජනතාවගෙන් අපි විමසීමක් කළොත් ඕනෑම බෞද්ධ පින්නතෙක් පින්නතියක් නැත්තම් ගිහි පැවිදි ඕනෑම කෙනෙක් කියන්න දන්නවා දුකින් මිදෙන්න නම් තණ්හාව නැති කරන්න ඕන කියන වචනේ පාඩම් නැති කෙනෙක් නැහැ. නමුත් ඔවුන් තණ්හාව දැකලා තියනවද හඳුනාගෙන තියනවද ඒ නැති කරන ආකාරය දන්නවද? යමෙක් මේ සමාජයේදී පුහුදුන් කියලා කියනවා නම් කියා ගන්නවා නම් ඊට අයත් වෙනවා නම් ඔවුන් බුදුන් වහන්සේ වදාළ තණ්හාව හඳුනාගෙනවත් නැහැ. නැති කිරීම කෙසේ වෙතත්. ඒ නිසා පළමුව මේ වදාළ වදනේ අරුත තමා තුළින් දැක ගන්න වෙනවා. එවිට මේ තණ්හා කියන වචනේ තියෙන්නේ සමුදය සත්‍යය. දුකට හේතුව තණ්හාව. අනතුරුව මේ තණ්හා කියන වචනේ විග්‍රහ කරන ලබනවා ත්‍රිවිධ තණ්හා කියලා. ඒ තවත් විදියක්. එවිට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් සමුදය සත්‍ය මේ විග්‍රහ කරන ලබනවා. කාම ලෝකයන්ට අදාළ. අපාය හෝ මනුස්මේස ලෝක සදිවි ලෝක. භව රූපී අරූපී භවයන්ට අදාළ ඇල්මවල විභව ශරීරය පිළිකුල් ශරීරය දුක් සහිතයි ශරීරයක් ගත්තේ නැත්නම් ආයි ඉපදුනේ නැත්නම් එතන සාන්තයි ප්‍රණීතයි එහෙම මරණින් එහා පැත්තට නිවීමක් බලාපොරොත්තු වෙන එක තමයි විභව තණ්හා කියලා කියන්නේ විභවං අභිනන්දති කියලා තමයි සමහර සූත්‍රවල පැහැදිලි කරලා තිබෙන්නේ එතකොට මේ තුන් භවය හායදන කියලාත් කියනවා ත්‍රිවිධාකාරයේ තණ්හාවක්ම නැති කල යුතුයි කියලාත් අපේ සමාජයේ කල්පනා කරනවා අපිට මේ ත්‍රිවිධාකාරයේ තණ්හාවක් නැහැ ඇත්තටම කෝක හරි එකයි තියෙන්නේ ඔබ කරන්න ඕන ඔබට පිය තණ්හා තිබෙන තණ්හාව කොමක්ද ඒ හොයාගන්න එක ඒ ත්‍රිවිධාකාර උනේ ඒක වටහාගත්තේ නැති අය යම් දේවල් මගහැරියාම තුල ඊළඟ මුලාවකට හසු වීම තුළ තමයි ත්‍රිවිධ ස්වභාවයක් පවතින්නේ. තිලෝගර බුදු පියාණන් වහන්සේ පහළ වූ සමාජයේ ත්‍රිවිධ තණ්හාවටම අයිති හිතාය හිටිය බැවින් ඒ ඒ අයට ඒ කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය වුණා. මම මෙතනදී අද භව හෝ විභව තණ්හාවල් පැහැදිලි කරන්න කාලය ගන්නේ නැහැ. මොකද අපි මේ ජීවත් වෙන ලෝකය කාම ලෝකය. අපට තියෙන තණ්හාවක් ඇත්තම් කාම තණ්හාව. එතකොට විප්පමුත්තස් අපි ඒයින් මිදෙන්න අවශ්‍ය වෙන්නේ ඒක හඳුනා ගැනීම තුළින්. එතකොට මේ කාම භව විභව කියන එකෙන් කාම ගත්තම කාම කියන වචනේ අරුත කැමති ආකාරයෙන් කියන එක. කැමති ආකාරය යන්නේ ගැඹුරකුත් පවතිනවා. බාහිර වශයෙන් පවතිනා වූ දෙයක් නොවේය. තමන් විසින් සිතේ හදා ගන්නා වූ කැමති ආකාර මුලාවක් යන්නේ ජනිත කරලා තියෙන රහසිගත අර්ථයක්. දැන් අපි හිතන්නේ තණ්හා කරන්නේ හෝ මුලා වෙන්නේ බාහිර තියෙන වස්තුවකට දෙයකට කියන එක. නමුත් මේන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ බාහිර වස්තුවකට තියෙන දෙයක් නෙමෙයි බාහිර වස්තු හෝ ද්‍රව්‍ය උදව් කරගෙන තමන් විසින් සිතේ හදා ගන්නා වූ මුලාවක් යන්නයි තණ්හාව කියන්නේ. එබැවින් මේ කාම කියන වචනේ තවදුරටත් බෙදාගෙන යනවා. එවිට කාමයන් තිබෙනවා පහක්. තවත් එකක් එකතු නම් හයක් තිබෙනවා. එවිට මිනිස් ජීවිතයක් තුළ පවතිනා වූ දොරවල් හයක ක්‍රියාකාරීත්වයක් අපි හඳුනා ගන්න වෙනවා. පස් දොරට කියනවා ඇස කන නාසය දිව කය කියලා නැත්නම් චක්කසෝත ගාන ජීවහා කාය කියලා. පස් දොර මගින් ගත්තා වූ අරමුණු පස් දොර නොමැතිව ගන්න පුළුවන් ලෝකයක් අපි හදා ගන්නවා මනෝද්වාරය කියලා. එතකොට තනත් තිබෙනවා යම් දෙයක්. දැන් මේ ටික ගත්තම අපිට තියෙන්නේ මෙන්න මෙහෙම තණ්හා ටිකක්. සයවිද තණ්හාවක්. කාම තණ්හාව සයවිද වෙනවා අපේ ලෝකයේදී. රූප තණ්හා ඇසෙන්, ශබ්ද තණ්හා කනෙන්, ගන්ධ තණ්හා නාසයෙන්, රස තණ්හා දිවෙන්, පොට්ටබ්බ තණ්හා කයෙන්, ධම්ම තණ්හා මනෝද්වාරික වෙන්නා වූ ලෝභ දේශ මොහ හැඟීම් වලින්. අන මේවා අඳුනා ගන්න නැතිව කොහොමද කෙනෙක් ඒ තැන්වල තණ්හාව දකින්නේ නිව කරන්නේ? ඇතැම් සදහවත් අපේ මව්පියන් කල්පනා කරන දෙයක් තමයි තමන් සතු දේවල් කාට හරි පරිත්‍යාග කළොත් නැත්නම් පන්සලට පූජා කළොත් තණ්හාව නැති වෙයි කියලා. අසරණයන්ගේ හෝ මව්පියන්ගේ හෝ සමාජ මෙහෙවර සඳහා හෝ ශාසනය සඳහා හෝ තමන් සන්තක දෙයක් පරිත්‍යාග කරන එක ඉතා හොඳ දෙයක්. ඒ පරිත්‍යාගශීලීත්වයට පුණ්‍ය චේතනාවන් නැතුවත් වෙන බැවින් ඊට අදාළ සැප විපාකයකුත් මෙලෝ පරලෝ වශයෙන් හිමි වේවි. ආයවර්ණ සැප බල. නමුත් එහෙම බාහිර යම්කිසි පරිත්‍යාගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ පංචකාමයේ තුන ඇලුනා වූ මුලාව දුරු කර ගන්න පුළුවන් නේද? ඒ තේරුම් ගන්න ඕන. එතකොට අපි මෙතෙක් ආ ගමනේදී පැහැදිලි කරන ලැබුවා මේ සයවිද තණ්හාවක් කියලා. සයවිද තණ්හාව නම් ඒ අවස්ථා 6 තමයි නැවත උපදින්නේ. 6 අවස්ථාවේදීම තමයි ඒවා තේරුම් අරගෙන දුරු කරන්නට වෙන්නේ. එවිට අපට මේ තණ්හාව ඇති උනේ අසකරණාසය දේවකය සිත නිසා නම් තණ්හාව නැති වෙන්නත් ඕනේ අසකරණාසය දේවකයෙදිමයි. එතකොට සයවිද ආකාරයක අරමුණු සමග තියෙන යුද්ධයක් මේක තුළ පැහැදිලි වෙනු ලබනවා. මේ දහම වසන්ත පිරමේ හැම කෙනෙක්ම මව්පියන් දූ දරුවන් සහ නැත්නම් රාජ්‍ය සේවකයන් වශයෙන් යම් මෙහෙවරක් කරමින් ලෝකෙ ජීවත් වෙන්න උත්සාහ කළාය. පුද්ගලයන් වශයෙන් ජීවත් වෙන්න උත්සාහ කළාය. මේ පුද්ගලයන් වශයෙන් ජීවත් වීමේදී ලෝකයේ තිබෙන කාරණා සමග ඇලීම් ගැටීම් නැමැති බන්ධනයක් බුදුබණ අහන්ට පෙර හැම දිනෙකටම සිද්ධ වෙනවා. අපි එකට කියනවා ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසා කියලා අටක් කියලා. මේ අට කෙරෙහි අපි ඇති කර ගන්න ආකල්පය තමයි හතරක් මගේ ළඟ තිබුණාවේ ඉතුරු හතර මට අවශ්‍ය නැත. ඇලීම සහ ප්‍රතික්ෂේප කිරීම. මේ අවශ්‍ය නැත කියන එකේ තිබෙන්නේ ඇලීම, තිබුණාවේ කියන එකේ තිබෙන්නේ ඇලීම. එතකොට මේ ආකාරයෙන් ගත්කල බාහිර ලෝක ස්වභාවය සමග කටයුතු කිරීමේදී තමන් සිදුවෙන සිද්ධීන් වල තිබෙනා වූ සිදුවෙන ස්වභාවය ඉක්මවා යමින් තමන්ට කැමති ආකාරයකට තෝරා ගැනීමක් කරනු ලබනවා. මෙන්න මේ තෝරා ගැනීම තුළ ඊළඟට මම කතා කරපු වචනේ මම ගන්නවා මෙන්න මෙහෙම. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් රූප තණ්හා කුමක්දයි නොදැන, ශබ්ද තණ්හා කුමක්දයි නොදැන, ගන්ධ තණ්හා කුමක්දයි නොදැන කෙනෙකුට ඒවා නැති කරන්න පුළුවනි? දන්නේ නැති හැම කෙනෙකුගේම සිදුවෙන්නේ මේ රූප තණ්හා, ශබ්ද තණ්හා කියන දේවල් ළමා කාලයේ සිට මහලු කාලය දක්වාම වැඩෙන එකයි. මම උදාහරණ ඉදිරිපත් කරලා තියෙනවා සමාජයට. ගෙදර ඉන්න සුරතල් දරුවෙකුට තාත්තා හෝ අම්මා වැඩ ඇරලා එන ගමන් ගෙනත් දෙනවා මාරු කාසියක් 5 හෝ 10. නිරන්තරයෙන් මේ කැටයට මේ මුදල් බහලාන්නේ නම් කැටේ මුදල් වල අයිතිය එන්නට එන්නට ඉහළ යනවා. අරුණහම අඩු වෙන්නේ නැහැ. බහලාන බැවින් නැවත නැවත අයිතිය ඉහළ යනවා. අන්නේ වගේ බුදු සමයේ ගැඹුරු වටහා නොගෙන ජීවත් වෙන්න යාමේදී මේ තණ්හා කියන මූලයන් මේ අරමුණු ගැනීම තුළ නිරන්තරයෙන් වැඩෙනවා. බන තේරෙන්නේ නැති තාක්කල් වැඩෙනවා. ඒක තමයි වැදගත්ම දේ. මේ වැඩෙන පැත්තට අපි කියන්නේ අනුසෝත ගාමී කියලා. නමුත් බයසෝක වේදනා වලින් මිදෙන්න නම් දැන් මෙතන සඳහන් කරනු ලබනවානේ තණ්හාය විප්පමුත්තස්ස කියලා. ඒ තණ්හාව නැති විට ශෝකයක් බයක් නැත. දැන් තණ්හාව නැති කීවට කිවට පූර්ණ වශයෙන් එක් තණ්හාවක් වශයෙන් ගන්න එපාය. ඒක ගන්නට ඕන ඇසේ තණ්හාව, කනේ තණ්හාව, නාසයේ තණ්හාව, දිවේ තණ්හාව, කයේ තණ්හාව ආදී වශයෙන් වෙනම ගන්න. ඒ තැන්වල අපි තණ්හාවට බැඳුනේ කොහමද? එතන තණ්හාව තිබෙන්නේ කොහමද? ඒ නිදෙන්නේ කොහමද? මේ රහස ධර්මස්වණයේකට තේරුම් ගන්නවා. මේ රහස ධර්මස්වණයේකට තේරුම් නොගෙන යම් කෙනෙකුට යම් තැනකට ගොස් පාඩි වෙලා දැස් පියාගෙන කවුරු හරි කියන දෙයක් කරමින් භාවනා වඩනවා කියලා කියන්න පුළුවන්. ඒ භාවනාව තුළින් කිසියම් සිත්චිත්ත ඒකාග්‍රතාවයක් හෙවත් අරමුණු නැති සාන්ත බවක් හමු වෙන්නත් පුළුවන්. නමුත් ඒ කෙනාට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම, තණ්හා වැටෙන්නේ නැත්නම් එතන ඒවා හැමම පවතිනවා. ඒවා වෙනයි Tamange භාවනාවෙන්. දැන් මේ තණ්හාව හොයාගන්න පුළුවන් තව ලස්සන වචනයක් තිබෙනවා. කොහෙද කොහමද ඕක උපදින්නේ කියන එක පිළිබඳව. ඔය සමාජයේ භාවිතා කරන සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ නිරෝධ සත්‍යවල උගන්වන රහසක් තියෙනවානේ භාවිතා නොකළාට. අන්න එවිට තමයි ඔය සාමාන්‍ය පුද්ගලයින් බාහිර දේවල් පරිත්‍යාග තුළින් තණ්හාව නැති කරන්නට හිතුවට එහෙම උපදෙස් දුන්නට ඒක වෙන්නේ නැහැ කියන රහස තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රියාකාරකම් වල කිසි වරදක් දෝෂයක් අප දකින්නේ නැහැ. නමුත් මේ අධ්‍යාත්මික ගවේෂණයේදී මෙන්න මෙහෙම රහස් තියෙනවා ඉගෙන ගන්න. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති නිවසමානෝ නිවසති එත්ත පහීයමානෝ පහීයති. මේ වදන තේරුම් ගන්න. ජීවත් වෙන්න ගියාපම මේ ලෝකේ තියෙන ඇස තමයි මේ ලෝකේ තියෙන මිහිරි ප්‍රිය ස්වරූපෙන් පවතින දෙය. ඇස. ඇසට හම් වෙන රූපේ රූප රූපේ. ඇසේ තමයි එත්තේ සාතන්හාය. ඇසේ තණ්හාව උපද්ජ්‍යමානෝ උපද්ජ්‍යති. ඇහේ තණ්හාවක් උපදිනවා නොදන්නායට. එත්ත නිවිසමානෝ නිවිසති. එතනම තමයි තණ්හාව වාසය කරන්නේ. එත්ත පහියමානෝ පහියති. ඇස නෙමේ ප්‍රහීන වෙන්නේ. බාහිර රූප නෙවෙයි ප්‍රහීන වෙන්නේ. තමන් විසින් නැති කරගත්තා වූ තණ්හාව නැමැති මුලාව ඇසෙන් එළවා ගන්න ඕන. පහියමානෝ පහියති. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාවේ තණ්හාය උපමුත්තස්ස කියලා තිබුණාට තණ්හාව හඳුනා ගන්න නැතුව සයවිද තණ්හාවක් තමා තුළ ඇති බව තේරුම් ගන්න නැතිව ඒ සයවිද තණ්හාවට අවස්ථා හයට මුහුණ දෙමින් ඒවා දකිමින් ඒවා වැඩෙන ආකාරයේ තේරුම් අරගෙන බැහැර වෙන ආකාරයේ තේරුම් ගන්නේ නැතුව වදන් වලකින් ප්‍රකාශ කළ හිටපමණින් කිසියෙකුගේ තණ්හාව ෂේ වෙනවද? තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජනාති. සියල දුක් ජය ගන්නට නැත්නම් දුක් පරාජය කරන්නට නම් තණ්හක්කය. තණ්හක්කය කියනවාට අනිත් පැත්ත තණ්හාව රැස් වීම. අන පෘථග්ජන කියන වචනේ සැබෑ අරුත මේ පස් දොරෙන් ලෝකයේ සම කටයුතු කිරීමේදී තණ්හාව රැස් කරමින් ඉන්නේ. ෂය කරමින් නෙවෙයි. ෂය වෙන්න නම් ෂය වෙන මාර්ගයේ තේරුම් අරගෙන ෂය වෙන ප්‍රතිපදාවට යන්න ඕන. ඒක තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. සේන මාර්ගයේ අනේක තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම කියලා කියන්නේ. එහෙමනම් කොතරම් මේ කරුණ පැහැදිලිව වටහා ගන්න ඕනේද? තවත් වදනකට යමු අපි. සෝත ලෝකයේ පිය රූපං සාත රූපං. සෝතේ නැත්තම් කන තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට අපට ප්‍රිය මිහිරස රූපෙන් පවතින්නේ. කනේ ශබ්දය. ඒ ශබ්දය සමග ඇතිවන ඇලීම තමයි එත්තේ සාතංහාය උපජ්ජමානෝ උපජ්ජති. ශබ්දය පිළිබඳ ඇලීම ශබ්ද තණ්හාව උපදිනවා. එත්ත නිවිසමානෝ නිවිසති. වාසය කරනවා නම් ඒ තණ්හාව වාසය කරන්නේ කනේ. එත පහියමානෝ පහියති. කනෙන් තමයි තණ්හාව බැහැරව යන්න ඕන. මේ කරුණ තේරුම් ගන්න නැතිව කොහොමද මේ දේවල් නැති කරන්නේ? කොහොමද කෙනෙක් භාවනා කරන්නේ? අන්න එයි මට තියෙන ගැටලුව. කෙනෙකුට භාවනා කරන්න පුළුවන් නේ. ඒ තණ්හක්කය සබ්බ දුක්ඛං ජිනාති මාර්ගය වෙන්නේ නැහැ. ඒ ජීවිතෙන් පලා යාම, ඒ දුකින් පලා යාම, ඒ දුවන්නන් වාලේ දීවීමක් බොහෝසෙනා කරන දෙනා කරන වෙවින් කිරීම වැනි සරල කාරණයකට කොටු වෙනව ඇරුණාම කල යුත්ත දන්නේ නැහැ. මේ වෙවිනුයි මේ සමාජයේ විශේෂයෙන් දැනගත යුත්තේ පළමුව ධර්මස්සවණේ. ධම්ම අවබෝධය. දෙවනුව මේ මාර්ගයට යන්න. මම මේ සමාජයට කියලා තිබෙනවා අපේ සිංහල සංස්කෘතිය පුරාම පවතින ස්වභාවයෙන් සකස් වන වදනක්. නරකද දැන් බණක් භාවනාවක් කරගත්තොත්. සියලු දෙනාම මේක කියන්නේ බණක් භාවනාවක් කරගත්තොත්. කවුරුත්ම මේ රටේ මම අහලා නැහැ භාවනාවක් බණක් කියලා මේ භාවනාව මුලට දාලා බණ පස්සට ඒ බණ කියන වචනෙන් කියවෙන දේ මා සමාජයට කියලා තියෙන්නේ මේ දුකින් අත් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කරන හැටි කියලා දෙන එක තමයි බණ කියනවා කියලා කියන්නේ. එතකොට ඒක වැටහුණ පුද්ගලයාට වැඩෙන හැටි තේරෙනවා, ඉන් අත් මිදෙන හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් සෝත ලෝකේ පිරූපං සාත රූපං වගේ අනිත් පව විස්තර කරන්නේ නැහැ මම. ගාන ජීවහා කාය මන කියන අනිත් හතරටත් ගන්න. ඒ ඒ තැන්වල තමයි තණ්හාව උපදිනව නම් උපදින්නේ, වාසය කරනව නම් වාසය කරන්නේ, නැති වෙනව නම් නැති වෙන්නේ. අන්න ජායති සෝකෝ. සෝකේ උපදින්නේ එහෙමනම් කුමක් නිසාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා වලින් එකක් නිසා. බය උපදින්නේ ඒ නිසා. දැන් බුදුසමයේ හොඳ වචනයක් මේක. තණ්හක්කය සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාවමයි නැති කරන්න ඕනේ. දුකට හේතුව තණ්හාව. මේවා සමාජයට පාඩම්. පාඩම් උඩට තමා විශේෂ මේක තිබෙන තැන දන්නේ නැත්නම් ඒ පාඩමක් පමණයි. අන්න අපිට මේ කරුණ පැහැදිලිම කරන්න වෙලා තිබෙන්නේ තමා විශේෂ මේක උපදින ආකාරය තේරුම් කර ගැනීමයි. දැන් මෙතන තව ඉගෙන ගන්න ඕන කරුණක් තිබෙනවා. ඔය තණ්හා කියන වචනේ පාවිච්චි කළාට රූප ශබ්ද ගන්ධ රස තණ්හා කියන වචනේ පාවිච්චි කළාට වුණත් මේක වැටහෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ගෙන් රාද භික්ෂුන් වහන්සේ හෝ වෙනත් භික්ෂුන් වහන්සේ නමක් මේ පිළිබඳව විමසනවා. ස්වාමීන් වහන්සේ තණ්හාව තණ්හාව කියලා කියනවා. කුමකටද තණ්හාව කියලා කියන්නේ? නැත්නම් ස්වාමීනි මම මම්ම කියලා කියනවා. කුමකටද මම කියලා කියන්නේ? ඒ විස්තරවල පවතිනුයි. තණ්හාවටමයි මම කියන්නේ. ලෝභයටමයි මම කියන්නේ. ද්වේෂයටමයි මම කියන්නේ. වෛරයටමයි මම කියන්නේ. මමයි තණ්හාවයි දෙකක් නෙවෙයි. අනේක තේරුම් ගන්න ඕන. තණ්හාවමයි මම කියන්නේ. එවිත මම යනු මම කියන අකුරු දෙක හෝ මම කියන ශරීරය නොවේ. අන්න අපි ඇසට රූපය බලන විට රූප තණ්හාවෙයි මම ඉන්න ඕන. කනට ශබ්දය අහන විට ශබ්දෙයි මම ඉන්න ඕන. නාසයට ගන්ධය ලැබෙන විට මුලා වෙනවා නම් ගන්ධෙයි මම ඉන්න ඕන. රසයට මුලා වෙනවා නම් රසය තුලයි මම ඉන්න ඕන. ගන්ධයට මුලා වෙනවා නම් නැත්නම් පල්පොස් පොට්ටම්බේට මුලා වෙනවා නම් එතනයි මම ඉන්න ඕන. මනෝද්වාරික අරමුණු හට ගන්නවා නම් ඒ ලෝභ දේශ මොහොලයි මේ මම ඉන්න ඕන. එතකොට මම එක්කෙනෙක්ද? සයාකාර අරමුණු ගන්නා විට මමවල් හයක් මමත්වල් හයක්. මේ මම හඳුනා ගන්නට බැරි වීම තමයි අපේ බෞද්ධයින්ට සිදුවිත වෙන විශාල මුලාව. කිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි මම හඳුනා ගන්න නැතිව සරල ආකාරයකින් මම නෑ කියන උත්තරයක් ගන්නවා තර්කයක්. ඔබත් මේ අසා ඇති. නැත්නම් ඔබටත් මේ එහෙම වැටහි ඇති තේරුම් ගන්න. මේ සමාජයේ නිකමට කියන්නේ නැද්ද මේකේ මම කියලා කෙනෙක් නෑ කියන වචනේ? නමුත් මම කියන මුලාව නැත්තේ සම්පූර්ණයෙන්ම බුදුන්ට හෝ රහතුන්ට. සෝවාන් සකෘදාගාමි අනාගාමි අයටත් තවදුරටත් මමේ මමත්වයේ මුලාව ටිකක් පවතිනවා. ඒක මුලාවක්. එන වචනෙන් මම නෑ කිව්වට හරියන්නේ නෑ. මාර්ගඵලාභී නොවනවා නම් මේ මම කියන මුලාව තමයි මේ ලෝකේ අවුල් ඇති කරන්න ඔබේ ඇතුළතදී මතුවට එන්නේ. බුදු සමයෙන් තණ්හාවශය කිරීම යනු මම මරා දැමීමයි. පස්දොරේ අරක්ගෙන සිටින්නා වූ මේ මම නැවති යක්ෂයා ඒ තැන්වලින් එළවා දැමීමයි බුදු සමයෙන් කරනු ලබන්නේ. යක්ෂයා කරදර කරනවානේ ගෙදරට ආපුවම ජීවිතේකට. තොවිල් පවිල් කරලා යක්ෂය එළවා දාගත්තාම සාන්තයි කියනවා සැනසිලිදායකයි කියලා කියනවා. ඒ වගේ ජීවිතයේ සැනසීම හොයන මිනිස්සුන්ට තණ්හාව නැමැති යක්ෂයේ රින්ගලා මේ පස්දොර ගාවට වද දෙනවා. අල්ලගන්න මන්ත්‍රය දන්නේ නැහැ කවුරුත්. තිරෝගුරු බුදු පියාණන් වහන්සේ තමයි ඒක ඔය අනිත් සමාජයේ තියෙන ඕම්ග්‍රින් කට්ටු කියන මන්ත්‍රයක් නෙමෙයි මන්ත්‍රය කියන වචනේ මම පාවිච්චි කළාට. ඒකට බුද්ධ මන්ත්‍රයක් තියෙනවා. මේ හතුර අල්ලා ගන්න ආකාරය. ඒ තේරුම් ගැනීම නොවේද ධර්මස්වණේ වියුත්තේ. අනේ අපි මේ කරුණ පැහැදිලි කිරීමේදී බලාපොරොත්තු වෙන කරුණ. එවිට අපි මේ මම ඉන්නේ කොතනද කියන එක තවදුරට හොයන්න ඕන. මා අසා තිබෙන දේවල් ඔබට කියන්නම්. ඇතැම් අය ශරීරයේ කොටස් 32කට බෙදනවා. බෙදලා සිතින් එක සම්මර්සණයක් නැත්තම් හිතීමක් කියලා කියනවා. කෙස් වෙනම ගන්නවා. ලොම් වෙනම ගන්නවා. නිය වෙනම ගන්නවා. 32 වෙන වෙන කොටස් වලට බෙදාගත්තාම ඒ ප්‍රමණනේ ශරීරයේ තියෙන 23 පේ කියලා. ඒ එකකවත් මම කියලා කෙනෙක් නැත්තම් මේ ශරීරයේ මම කියලා කෙනෙක් නැහැ කියන උත්තරයක් ගන්නවා. බැලු බැලමට හරි. නමුත් විශාල මුලාවක්. ඒක විඥාණයෙන් හදාගත්ත උත්තරයක් කරුණා බුදුරජාණන් වහන්සේ වදාළ මම නෑ කියන එක නෙවෙයි. මෙන්න මෙයයි අපට මෙතනින් මිදෙන්න බැරි කරුණ. දැන් බලමු අපි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, සවිද තණ්හාව. කොහොමද වැඩුනේ? අනෙක් තේරුම් ගන්න වෙනවා. කුඩා දරුවෙක් සම්බන්ධයෙන් ගන්න. පස් දොරක් පවතිනවා අරමුණු ගන්නවා. නමුත් වර්තමාන සමාජයේ තියෙන ආයත තරමට ඒ පිළිබඳ ඇලීමක් ගැටීමක් තරහ ගැනීමක් කොහොම නැත්නම් ඔපවර පසුපස ලුහු බැඳීමක් මෙවන් තත්ත්වයක් නැහැ. මෙවන් තත්ත්වයක් නැති බැවින් ඔවුන්ගේ ජීවිත මුහුණ වගේම හදවතත් පිරිසුදුයි සැහැල්ලුයි. මේ අරමුණෙහි ඇලීම කියන එක අවුරුදු 4 5 6 7 යනකට ඇති වෙන කරුණක්. ඇලීමේදී අපි තෝරා ගන්නවා. මේවා හොඳයි මේවා නරකයි කියලා. හොඳයි කියලා තෝරාගන්න එක ඇලිම බවටපත් වෙනවා නරකයි කියලා තෝරාගන්න එක ගැටීම බවටපත් වෙනවා. එතකොට ඇලීමට ලෝභ කියනවා ගැටීමට ද්වේෂ කියනවා. ඇලීම ඇති වුනහම ඇති වෙන මුලාවට ඇලීම මුලාව කියනවා. එතකොට ලෝභ මම. ලෝභය මම. ගැටීම මුලාව බවටපත් වෙනකොට ද්වේෂය මම. ලෝභ මෝහ ද්වේෂ මෝහ කරනවායි කියලා කී තේරුම එතකොට ඒ අරමුණු මමත්වෙන් ගන්නවයි කියන එක. දැන් තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ හය නිසා හටගන්නා වූ ධර්මතා මොනවාද? අරමුණු ගැනීමේදී. අන්න අපිට මේ අරමුණු ගැනීම තණ්හාව හට ගැනීම පිළිබඳ අවබෝධයක් නැතිව කරන්නා වූ සීල සමාදානයේදී කරන්නා වූ අනිකුත් කාරණාවලදී ඔබට තේරෙනවා දැන් තණ්හාවට කිසි පහර වැදීමක් වෙන්නේ නැහැ, අවබෝධයක් වෙන්නේ නැහැ කියලා. අන්න වත්මන් සමාජයේහි මේ සදහම් හෙළි නොවු යුගයක අපේ මව්පියන් නැත්තම් අපේ ආතීත පරම්පරාවල අය විහාරස්ථානයේ ඇසුරු කොටගෙන පංචශීලයක්, අටශීලයක්, දසශීලයක් ආදී වශයෙන් සීල වෘත මගින් අනාගතයේ ලැබෙන තණ්හක්කයක් පිළිබඳ බලාපොරොත්තු තියලා වෘත සමාදානයක් තුලාවේ. එයින් කියවෙන්නේ උන්ට තණ්හා පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණ නැහැ කියන එක. ඇතැම් විට උන්ට පේන්නේ පෘථග්ජන සමාජයේදී මේ ලෝකේ තියෙන මේ කරුණ තමයි සැපගෙනක් දෙන්නේ. තව තවත් මේ සම්පත් මෙලව සහ පරලොව වශයෙන් ලැබෙනවා නම් ඒ සැප ලැබෙනවායි කියලා ඒ තණ්හාව ඒ පැත්තට ඇති කරගෙන ඒවා ලබන්ට කල්පනා කරනවා. එරුණාම තණ්හක්ඛය කියන එක පෘථග්ජන භාවයට කරදරයක්, අකමැති දෙයක්, අපට ඒක එපා කියලා දෙනවා. මේ බැවිනුයි අපි මේ කරුණ මනවින් තේරුම් ගන්න අවශ්‍ය වන. මේ බැවිනුයි අපි මේ කරුණ මනවින් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එවිට මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ පුද්ගල ස්වභාවයේ එක්මවාගේ තහල් දහමක් පවතිනවා. පුද්ගලයා තමයි යනවා එනවා කනවා බොනවා කියන කාරණාවල නිරත වෙන්නේ. නමුත් මේ ගැඹුරු දහම විශ්ලේෂණයේදී තේරෙනවා පුද්ගලයා යනු ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් හෝ සිතින් අරමුණක්ගෙන අරමුණ සමග ජීවත් වීම. එවිට අරමුණ මොනවද තියෙන්නේ? රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. මේ හයෙන් එකක් සමග කටයුතු කිරීම තමයි ජීවත් වෙනවයි කියලා කියන්නේ. මෙහි පාලනයක් නැති කොටසක් තිබෙනවා නිින්දෙන් පසු අවදි වෙන තුරු කාලය. එයා අපට පාලනය කරන්න බෑ. මෙහෙන් සංවර වෙන තරමට එහෙ සංවර වෙනවා, මෙහෙ අසංවර වෙන තරමට නිින්ද අසංවර වෙනවා. බයසෝක සහිත වෙනවා. නමුත් අපට පාලනය කළ හැකි එකක් තමයි අවදි වූ තැන් පටන් නිින්දට යන දක්වා පවත්වන හිටින ඉඳින යන නිදන කියන ඉරියව්වලදී මේ අරමුණ සමග එකතු වීමේදී ඇති වුණ මුලාව තේරුම් ගත්තාම ඇති වුණ මුලාවෙන් මිදෙන්නට ඒ තැනට අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ අවධානය තුළින් තමයි වැඩෙන තණ්හාව, ක්ෂය කරන තණ්හාව පැත්තට යන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ. එබැවින් ක්ෂය කියන වචනේ තේරුම් ගන්න. ක්ෂයවලට විරුද්ධ වචනේ රැස්වීම. ප්‍රාසිකරණය. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ලෝභ දේශ මෝහයන්ගේ ක්ෂය වීමට කියනවා නිවීම කියලා. දැන් මෙහෙමත් මතක් කරගන්න. වර්තමාන මොහොතේ බයසෝක වේදනා ඔබට තිබෙනවා නම් ජීවිතයේදී ඒ හැමනම් බාහිර ලෝකයේ තියෙන සංසිද්ධීන් නිසා නෙවෙයි, සංසිද්ධීන් උදව් කොටගෙන ඔබට ඔබේ මේ තණ්හාය කියන කොටස නිසයි මේ අවුල ගෙනත් දෙන්නේ. එවිට ඔබට ඔබේ ශරීරයේ ජීවිතයේ තිබියදී මේ තණ්හාය කියන වචනට අයිති කොටස තින් ඉවත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ ඉවත් කරගන්න පුළුවන් කොහොමද, වැඩෙන්නේ කොහොමද කියන මේ කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල අඩංගු වෙලා තිබෙන්නේ. එවිට මම දකිනවා තවත් පැත්තක්. ඇසට රූපය හමු වෙනවා. එවිට ඇසේ රූපය අර කිව්ව ආකාරයට ප්‍රිය මිහිරි ස්වරූපයෙන් හඳුනා ගන්නකොට අපි ඒකට කියනවා සැප දුක් උපේක්ෂා වේදනා කියලා. සැප දුක් උපේක්ෂා වේද වශයෙන් හැඳිනීමටම කියනවා සංඥාව කියලා. සැපේට ඇලීම සහ දුක්වලට ගැටීමට කියනවා සංඛාර කියලා. මෙසේ ඇසට හමු වෙන රූපයක් මුල් කොටගෙන වේදනා සංඥා සංකාර හට ගන්නා ආකාරයේ එලෙස හඳුනා ගැනීමට කියනවා විඥාන. ආපහු තණ්හා හඳුනා ගැනීමේදී අපට ඇස නිසා හට ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහක් පිළිබඳව හොයන්න වෙනවා නේද? අනතුරුව මේ ආකාරයෙන් ඇසෙන් කනට අරමුණ මාරු වුණොත් කන නිසා හමු වෙන රූපයට කියනවා ශබ්ද රූපය. ශබ්ද රූපයේ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් මිහිරි හැමිරි වශයෙන් විඳිනකට කියනවා වේදනාව. ඒ සැප දුක් වශයෙන් හැඳිනීමම කියනවා සංඥාව. ඒ සැපට ඇලීම සහ දුකට ගැටීමට කියනවා සංඛාරය. ඒ සිදු වන ආකාරය දැන ගැනීමට කියනවා විඥාණය. දැන් බලන්නකෝ. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, නොයසේ නම් සිත නිසා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහක් ඉදීම නැසීම නොවේද සිදුවන්නේ ජීවත් වීමේදී. අපට තිබෙන්නේ මව කුසින් බිහිවි ජීවිත අවසානයේ සිදුවන එක මරණය. අභිධර්මයේදී පවතින්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා පස්දර නිසා හටගන්නා වූ පස්දරෙන් අරුණ රසයේ මිදී මිය යන්නා වූ ක්ෂණික මරණය. මේ මරණයට බුදුන් වහන්සේ වදාරන්නේ ස්කන්ධයන්ගේ ඉදීම මැරීම. මොහොතක් මොහොතක් පාසාම ස්කන්ධයෙන් ස්කන්ධයට, ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉදීමක් මැරීමක් පවතිනවා. ඒ ඉදීම මැරීම අපට ලැබෙන භාග්යක්. නමුත් ඒ අල්ලාගත් විට ඒක භාග්ය වෙනුවට අභාග්ය බවටපත් වෙනවා. මෙබැවින් මේ අරමුණු රසයේ විඳීමේදී විඳලා ඉවර කරන්න බැරුව යලිත් විඳින්න ඇත්නම් කියන අදහසකින් විඳීමේදී ඇලීමේදිත් එහෙමයි ගැටීමේදිත් එහෙමයි. ගැටීමේදී නම් ඔහුට පරිහුගෙන් පාලි ගන්නට ඇත්නම් ඔහුට රිදවන්න ඇත්නම් ඔහුට එකට එක කරන්න ඇත්නම් කියන ප්‍රතික්‍රියාවක් සඳහා අදහසක් දැරීමේදී අර ඇති වී නැති වෙන ස්කන්ධ පහ එහෙම ඇති වෙන්නේ නැති වෙන්නේ නැහැ නැති වෙනකොට නැති වෙන්නේ යලිත් හට ගන්න හේතුවක් ඉතුරු කරලා පංච ద్వාරයට මේසෙමයි අරමුණු රසයේ විඳීමේදී අරමුණු රසයම සරය සමග ඇලුනොත් හෝ ගැටුනොත් අවසන් වෙන්නේ නැහැ යලිත් ඒ බඳු අරමුණු රසයකට ඇලෙන්න ගැටෙන්න ඕනෑකම චිත්තසංතානගතව උපදිනවා නිදිගත් සිත කියලා අපි ඒකට කියනවා ඒකට කියනවා තණ්හා අනුසය. තණ්හා අනුසයෙන් තමයි ඇහැට තණ්හාව හටගන්නේ. වයම් ගසක් සැදී පළදරා පැසි ගස මේ යනවා. ආයේ ගස පැල කරන්න බෑ. නමුත් ගස මේ යන්නේ යලිත් එබඳු ගසක් ඇතිවීමට හැකියාවක් බීජය තුළ රෝපණය කරලා. අවිඥානික වස්තුවල පවා මේක සිදු වෙනවා. අරමුණු කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් යුක්ත වීමේදී අරමුණු මේ යන්නේ එබඳු ලෝභයක් දේශයේ මෝහයක් හටගන්න අවශ්‍ය හේතුව හිත තුළ අවකාශ කරලා. කර්ම බීජ කියනවා මේකට. කර්ම රැස්කිරීම කියලා කියනවා. අන්මේ අපිට අරමුණු රසය තුළ සිදුවෙන දේ තමයි මෙසේ මේක අවසන් වීමකින්තරව යලි හටගන්න පුළුවන් විදියට හේතු ඉතුරු වෙන එක. ඒක නිදිගත් සිත කියනවා. ඒකට තණ්හානුසය කියලා කියනවා. පඨම සහ ဒုတိය වික්ඛු සූත්‍රවල සඳහන් කරන ලබනවා මෙසේ අරමුණු රසයේ විඳීම තුළ යංකෝ වික්ඛවේ අනුසේති කිසියම් අරමුණු රසයක් විඳලා අවසන් කරන්නේ නැතුව අනුසේ ඉතුරු කරයිද මේ පුතග්ජනයා අරමුණු රසයේ විඳීම තුළ කරන දෙය තේන සංකම් ගච්ඡති ඒ අනුසේ වශයෙන් තියපු එකෙන් තමයි දුක නැත්තම් මම හටගන්නේ ඔබ බුදුසම ඉගෙන ගන්න වදනක් තමයි පුනබ්බව පුන නැවත භව වීම අපි කල්පනා කරන්නේ පුනර්භවය කියලා මේ ජීවිතයෙන් එහා පැත්තට හට ගැනීම පමණක් විතරයි. ඇයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචක ඇති වී නැති වෙන විට ඉහෙට හෝ අනිද්දා හෝ ආදී වශයෙන් තැබූ දේවල් නැවත හට ගැනීම පුනර්භවයක් නෙවෙයි. තැබූ නිසායි නැවත හටගන්නේ. බුදුසමයෙන් උගන්වන්නේ පුනර්භව නැති කරන්නට. නැවත හට ගැනීම නවත්තන්නේ කියලා. නැවත හට ගැනීම නවත්තන්නට නම් තියෙන එක නවත්තන්න ඕන වෙන මොකක්වත් නැහැ. ලැබුවොත් නැවත හට ගන්නවාමයි. දැන් තබන්නේ කොහොමද? අපි හිතාමතා කරන දෙයක් නෙවෙයි. එක්තරා විදිහට හිතාමතා තමයි. මොකද අපි ඒක දන්නේ නැහැ. නමුත් අපි අතින් මේක සිද්ධ වෙනවා. මෙන්න මේ අරමුණෙහි මුලා වීම. ඒකට කියනවා ලෝභ, මෝහ, ද්වේෂ, මෝහ කියලා. ඒ අරමුණෙහි මුලා වීමේදී ඒ බාර ගන්නවා. කැමති වශයෙන් බාර ගන්නවා අකමැති වශයෙන් බාර ගන්නවා ඒ බාර ගැනීමේදී තමයි එතෙන්ට මම නැමැති මුලා වෙන්නේ මේ අරමුණේ මුලා වීමෙන් තමයි මම හැදෙන්නේ එතකොට ඒක මගේ නම් ඒක මම වෙනවා ඒක මගේ ආත්මය වෙනවා බුදුරජාණන් වහන්සේ මනවින් පැහැදිලි කරලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ යමෙක් මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගනීද අන්න පුතග්ජන පුද්දලෙන් ගාව නොදැන සිදුවෙන දේ වදනෙන් ඔවුන් අනිච්චං දුක්ඛං අනාත්තා දන්නවා අරමුණු රසය සමග ඇලීමේදී වුන් අනිච්චං දුක්ඛං අනාත්තා වෙනුවට නিত্য සුඛ ආත්ම සංකල්පයේ ධර්මයේ වශයෙන් භාවිතා කරනවා. ඔබ දන්නවාද ඔබ තේරුම් ගත යුතුයි නේද නিত্য සුඛ ආත්ම සංකල්පයෙන් අරමුණු රසය සමග ඇලීමේදී තමයි තණ්හාව වැඩෙන්නේ තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ. මේවා තේරුම් ගන්න නැතුව කොහොමද තණ්හාවක් හඳුනාගන්නේ සහ නැති කරන්නේ? අරමුණු රසය සමග ඇලීමේදී හෝ ගැටීමේදී ඇලීම මම ගැටීම මම වෙනවා. මමත්වයෙන් කටයුතු කිරීමේදී එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්ම කොට ගැනීම හෙවත් පංච උපාදානස්කන්ධයක් බවට පත්වීම. පංච උපාදානස්කන්ධයෙන් හටගෙන නිකන් මේ යන්නේ නැහැ. ඉදිරියට හේතුවක් තබා මේ යනවා. අන්න පුනර්භවයට හේතු රැස්වීම සිදු වෙන්නේ දුක් විපදීමට හේතු රැස්වීම සිදු වෙන්නේ අරමුණු රසයේ මුලා වීමේදී. මෙන්න මෙය සමාජයේ විසින් කරන වරද වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දරනවා. එබැවින් බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් සඳහා අනිත්‍ය දුක්ඛානාත්ම වූ දර්ශනයක් දේශනා කළාට පෘථග්ජනයා ඒ දන්නේ වදනින් පමණයි. ඔවුන්ගේ සංකල්පය ඔවුන්ගේ ජීවන ප්‍රතිපදාව දර්ශනය වන්නේ සංඛාරයන් නිත්‍ය සුඛාත්ම බවයි. එබැවින් නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේදී තණ්හානුසය ඉතුරු වෙනවා. තණ්හානුසය ඉතුරු වීම නිසා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං හට ගන්නවා. එනම් මේ පෘථග්ජන භාවය තුළ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින්තරව බයසෝක වේදනාවන්ගෙන් මිදලා ඉන්න තැනක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තණ්හා ඉපමුත්තස්ස. මෙතනින් තණ්හාව මුදවා ගන්න පුළුවන් නම් මේ ජීවිතය තුළම තමයි බයයි දුකයි නැත්තේ. නත්ති සෝකෝ. සෝකේකුත් නැහැ. ඔයක් කොහින්ද? එබැවින් තණ්හාවෙන් මිදීම අවශ්‍ය වන්නේ මේ ජීවිතද? එබැවින් තණ්හාවෙන් මිදීම අවශ්‍ය වන්නේ අනාගත බුදුරෙෙක් ඉදිරියේද? අනාගත බුදුරෙෙක් දක්වා යන ගමන එහෙනම් තණ්හාව රැස්තිරීමක් නොවේද? එනම් බයසෝක වේදනා මේ ජීවිතේට පමණක් නොඉන්දිනේට දිගටමත් විඳින්න වෙනවා නේද? පෘථග්ජනයා නොදැන බයසෝක වේදනා ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම දුකම මට හොඳයි කියලා ඒක ඉස්සරහටත් ඉල්ලනවා කියන එක නෙවෙයි. අන්න මේ කරුණ තේරුම් ගැනීම තමයි බුද්ධෝත්පාදයක කල්යාණ මිත්‍ර සේවනය තුළින් සදහම් හමුවීම කියලා කියන්නේ. එවිට ඔහුට යන මගේ වරද සහ නිවරද කර ගැනීමට කළ යුතු දේ වැටහෙනවා. එබැවින් යම් තැනක නම් තණ්හාව එතනිනුයි තණ්හාව නැති විය යුත්තේ. පසුව නෙවෙයි. එත්තේ සා තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති. එත්ත නිවිසමානෝ නිවිසති. එත්ත පහීයමානෝ පහීයති. එහෙනම් ඇසේ රූපයේදී රූප තණ්හාව බැහැර වෙන්න ඕන. කනේ ශබ්දයේදී ශබ්ද තණ්හාව බැහැර වෙන්න ඕන. නාසයේ ගන්ධයේදී ගන්ධ තණ්හාවක් තියෙනවා නම් බැහැර වෙන්න වෙනවා. එහෙම සයාකාර තණ්හා බැහැර වෙනකොට තමයි තණ්හක්කය වෙන්නේ. බැහැර වෙන්නේ කෙසේද වැඩෙන්නේ කෙසේද කියන මේ දෙක තේරුම් ගන්න වෙනවා. අරමුණු රසයේ මුලා වීමේදී අරමුණු රසය අල්ලා ගැනීමේදී අරමුණු රසයේ මම මගේ මගේ ආත්ම සංකල්පයට ගොදුරු වෙනවා. එවිට අරමුණු රසයක් හඳුනා ගැනීම සඳහා උපදින රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මමත්වයෙන් ගන්නවා. එවිට ඒ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධයේදී ස්කන්ධ පහ නැති වුණාට හේතු ඉතුරු නොවි නොවි අවසන් වෙන්නේ හේතු ඉතුරු නොවි. අන්න පංච උපාදානස්කන්ධ පරිහරණයේදී දුක්වලට හේතු ඉතුරු වීමෙන් අවසන් වෙනවා. මේ දුක්වලට හේතු ඉතුරු වීමෙන් අවසන් වීමට කවදාවත් අනිත්‍ය දුක්ඛානාත්ම කියන්නේ නැහැ. දුක්වලට හේතු ඉතුරු වීමෙන් අවසන් වීමට තමයි කියන්නේ නිත්සුකාත්ම සංකල්පය. එබැවින් බුදුරදුන්ගේ සංකල්පය නේතං මම නේතුහමස්මින් නමේ සෝවත්තා. පෘථග්ජනයන්ගේ සංකල්පයේ ඒතං මම ඒතුහමස්මින් ඒසෝමේ අත්තා. මෙන්න වෙනස. ඒතං මම ඒතුහමස්මින් ඒතෝමේ අත්තා සංකල්පය තුළ ජීවත් වෙලා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කොහේ හිටියත් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං වලින් මිදෙන්න බෑ යොරුමයි. ඒතං මම ඒතුහමස්මින් ඒසෝමේ අත්තා සංකල්පයේ වැරද තේරුම් අරගෙන තම තමන්ට පෞද්ගලික ජීවිතයේදී ඒ වෙනුවට එතෙන්ට නේතං මම නේතෝ හමස්මින් සංකල්පයෙන්සෝ මේ අත්තා සංකල්පේ අරුත ආදේශ කරන්නට පුළුවනි නම් එවිට තණ්හාව වැඩිම වෙනුවට තණ්හාව ශේ කිරීම ආරම්භ වෙනවා. එබැවින් රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, පොට්ටබ්බේදී මේ ద్వාර පහට සහ මනෝ ద్వාරයට එන අවස්ථාවේදී ඒ වර්තමානයේ නොවේද මේ තණ්හාව දැකලා අවසන් කරන්න ඕන. තණ්හාව යනු අද තැබූ දෙයක් නෙවෙයි. අද දක්වා ගමනේදී අරමුණ රසයට මුලා වීම තුළින් ශේෂ කළ දෙයක්. ඒ ශේෂයේ තියෙන නිසා තමයි ඔබට හතුරා දකින්නකොට තරහ උපදින්නේ. මිතුරා දකින්නකොට ඇල්ම උපදින්නේ. එහෙම නැත්නම් පිළිකුලක් පිළිකුල් දකින සහගත දෙයක් දකින්නකොට පිළිකුල හිතට එන්නේ. බිය සහගත දෙයක් දකින්නකොට බිය හිතට එන්නේ. ඒ බාහිර ලෝකේ තියෙන දේවල් නෙවෙයි. ඒවට අදාළ දේවල් අපි සිතේ එකතු කරන තියෙන නිසා අපේ සිත තුළ තියෙන දෙයක් තමයි මේ මතුවෙන්නේ. මේක මෙසේ සිත තුළ තියෙන දේවල් මතු කරගෙන විඳිනවට කියන්නේ විඳිනව නෙවෙයි විඳවනවායි. අපි අතීතයට අසු වෙලා අපි හදාගත්ත ලෝකයක් තුළ අතරමං වෙලා මේ නිදහස් වෙන ආකාරය අපිට කිසිවිටකත් තේරෙන්නේ නැහැ. වේශකාරවරේ තමන්ගේ මැෂින් එක තුළ තියෙනා වූ නූල් පන්දු අවුල් කරගත්තා වගේ. එහමයි උදාහරණෙ පෙන්වලා තිබෙන්නේ. නූල් පන්දු අවුල් වුණාම ලියා ගන්න බෑ. අන්න ඒ වගේ අවුල් වූ නූල් පන්දුවක් තමයි ජීවිතේ භාවිතා කරන ලබන්නේ පුතග්ඥාන කෙනා තමන්ගේ කටයුතු වලට. ලියන්නමයි හදන්නේ. ප්‍රශ්න විසඳන්නමයි හදන්නේ. එක ප්‍රශ්නයක් විසඳනකොට ප්‍රශ්න දෙකක්, දෙකක් විසඳනකොට තුනක්. මෙසේ අප නිත්‍ය සුඛාත්ම සංකල්පයේදී අඳුරෙන් අඳුරට යමින් දුක්වලට හේතු රැස් කරමින් මානන් දකින්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ ජීවත් වන්නා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන පස්සෙන් පස්සට යන්නේ විදිහටයි. එබැවින් සංසක්ඛය සඳහා නිත්‍ය සුඛාත්ම සංකල්පය වළංගු නැහැ. ඒක අපි තවදුරටත් පැහැදිලි කරනවා ඉදිරියේදී. දැනට වචනේ පමණයි පාවිච්චි කළේ. එබැවින් ඒ ඒ තැන්වල ඒ දේවල් උපදින්නේ නැරලා රූප තණ්හාවේදී, ශබ්ද තණ්හාවේදී, ගන්ධ තණ්හාවේදී, රස තණ්හාවේදී එයයි මම. එයයි ලෝභය, එයයි ද්වේෂය, එයයි මෝහය. අන්තිම විග්‍රහයට එනකොට ලෝභයයි මම, ද්වේෂයයි මම, මෝහයයි මම. මම නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්මය. මගේ නම් ඒක මම, මම නම් ඒක මගේ ආත්මය. එහෙමයි ගන්න ඕනේ. ඒතන් මම ඒතු හවස්මින් ඒසෝ මේ ආත්තා කියන කී තේරුම. මෙසේ අරමුණු මම මගේ මගේ ආත්ම සංකල්පයේ කොට බිඳින්නා තණ්හාව රැස් කරන්නේ. මොන තණ්හක් හේවීමක්ද? අන්න ඒ නිසා තණ්හක් හේව සබ්බ දුක්ඛං දිනාති. අරමුණෙන් තණ්හාව ශේ කරලා දාන්න ඕන. අන්න තනිව එක එක්කෙනා කරන්න ඕන. තනිව මේකට මුහුණ දෙන්නට ඕන. සිදු වන ආකාරය තේරෙන්නට ඕන. රැස් කිරීම වෙනුවට අස්කිරීම ප්‍රතිපදාව බවට පත් කරගන්නට ඕන. මෙන්න මේ කරුණ තේරුම් ගැනීමට තමයි අවශ්‍ය පුද්ගලයාගේ ඇසුර කල්යාණ මිත්‍ර සේවනය. කරුණ වටහා ගැනීමට අවශ්‍ය කරුණ ධර්මස්සවණය. දැන් කර්ම රැස් කිරීම, යලි යලි උපදිනට හේතු රැස් කිරීම අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලයක්. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට ඉදිරියට නොතබා අවසන් කිරීමට උදව් වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයේදී ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිදුක්ඛ අනාත්මේ බලන එකට කියනවා ධම්ම අනුධම්ම පටිපදාව. වදන් විතරක් පොත්වල තිබුණාට වදන් විතරක් පාඩම් වෙලා තිබුණාට බෑ. මෙන්න මේ කරුණ වටහා ගන්නට ඕනේ. ඒ වටහා ගැනීමේදී තමයි ඔබට මේ ජීවිතය තුළම මේ තමන්ට වද දෙන සතුරා බාහිර ලෝකයේ නෙවෙයි තපවතින්නේ තමන්ගේ සිතේ තියෙන කෙලසන ස්වභාවය. ඒ සතුරා වෙන කවුරුවක් නෙවෙයි විවිධ ඉරියව්වලින් පෙනී සිටිනා වූ මමත්වය. මමත්වයේ මරා දැමීමට අනිදුක්ඛානාත්මෙන ඇති කඩුව පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ භාවිතා කරනවා. කර්මක්ෂය කිරීම, කෙලෙස් නැසීම, තණ්හක්ඛය කිරීම දෙකක් තුනක් වෙන්නේ නැහැ මේවා. අන විදර්ශනා කියන වචනෙන් කියවෙන්නේ අන්න ඒකයි. මේවා එන්න ඇරලා යලි ඉදිරියට තියන්නේ නැතුව ඉදිරියට තැබීමේ වේදනාව යලි හට ගැනීම සිදු වෙන බව දැනගෙන යටි හට ගන්න යලි හට ගන්න නැති වෙන්න නම් අවසන් කරන්න ඕන. මේ අවසන් කිරීම සම්බන්ධයෙන් තියෙන වදන් කීපයක් පමණක් මා මෙතනදී කියන්න කැමතියි. සූත්‍ර දේශනා ගණනාවක තිබෙනවා. න අදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේ ඔබ විසින් කළ යුතු දෙය. මේ වදන් පිළේ අර්ථ තේරුම් ගන්න. වැරදි පැත්තට කියනවා අපි ඒකට අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති න අනභවං ගමේති. ඔන්න ප්‍රතිපදාව පුතක් ජනෙන්ගේ. ඒ කියන්නේ ඒකේ නිත්‍ය සුඛාත්ම සංකල්පේ නැමැති බීජය තියෙනවා, කර්ම රැස් කරන බීජය තියෙනවා. එයින් මිදෙන්න ඕනේ. එවිට තමයි මේ වදන් පහට ආයේ අරුත අපේ ජීවිතේ භාවිතයටපත් වෙන්නේ. නාදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. නාදිවාසේති ඒ මම කොට මගේ කොට ඉවසන්නේ නැහැ. බාර ගන්න නැහැ. පජහති ප්‍රතික්ෂේප කරනු ලබනවා. මට එපා ඒ එල්ම කියන එක. විනෝදේති විනයනය කරනු ලබනවා වීරියෙන්. බ්‍යන්ති කරෝති අවසන් කරනු ලබනවා. අනභවංගමේති යලිත් හටගන්නේ නැති විදිහට නිමා කරන ලබනවා. මෙන්න තණ්හක්කය මාර්ගය. අපි තවත් ධර්මදේශනා ගණනාවක් තුලින් ඔබට මේ කරුණ වෙනස් සූත්‍ර දේශනා ආශ්‍රයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන ලබනවා. එදවින් තණ්හාය විප්පමුත්තස්ස නප්තිසෝකෝ කුතෝ බයං කියන ප්‍රතිඵලය අපට අවස්වන්නේ මරණින් පසු නොවේයි. අනාගත බුදුවරයෙක් ඉදිරියෙත් නොවේයි. වර්තමානයේ යම් තැනකද තණ්හාව, ඒ නිසානම් බයසෝකේ හටගන්නේ, එතනින් තණ්හාව ඉවත් කරන්න පුළුවන් නම් බයසෝක නැති ජීවිතයක් මේ ජීවිතය තුළයි. බුදුරජාණන් වහන්සේ වදාළ කාලයකට අයිති නැති අකාලික වූ සදහම්, නෛර්යානික සදහම් කියන මේ දහම කියන කොටස ඉතා පුංචි දෙයක්. ඒ පොතේ තිබෙනතුරු අක්‍රියයි. ඒ විභාගයට ලියනතුරු සක්‍රිය වන්නේ නැහැ. ඒත් කෙනෙක් ජීවිතයේ උපදවාගෙන භාවිතා කරන විට ඔහු ඒ දහම සරණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක සක්‍රීය ක්‍රියාමාර්ගයක් බවට පත් වෙනවා. ඔහුට හි ප්‍රතිඵල හිමි වෙනවා. ඔහු තණ්හක්කය, තණ්හාව රැස් කිරීම වෙනුවට තණ්හක්කය මාර්ගයේ යන්නෙක් බවට පත් වෙනවා. ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදි, ඔවුන් එවිට උපාසක උපාසිකා හෝ බික්කු බික්කුණී කියන ශ්‍රාවකයින් බවට පත් වෙනවා. ඇඳුම කෙසේ වෙතත් ධර්මයේ සරණයි. එබැවින් මෙම දහම් තේරුම් ගැනීම වර්තමානයේ මිනිසුන්ගේ සිත්වල පවතිනා වූ ගැටුම් ගැටළු නිමා කිරීම සඳහා වර්තමානයේ භාවිතා කළ හැකි බුදුරජාණන් වහන්සේ වදාළ හොඳම ඖෂධයයි. මේ ඖෂධය තේරුම් අරගෙන ඔබේ සංසාරගත දුකේ දුක නැමැති ලෙඩින් මිදීමට මේ ඖෂධය භාවිතා කර ගැනීමට මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් ඔබ හැමදාට දහම් මැස පෑදීමට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනෙද කරමින් අප ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණස්සයෙන් සැනසෙන්නට ඔබටත් මේ ආනිසංසය සහ අවබෝධයේ හේතු ආසනාව වේවායි අපද ිතසිතින් මෙසේ ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චබුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව ප්‍රවත්තු ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මේමුරේ ධම්මවංශය ස්වාමීත්‍රයන්න් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයක් වේවායි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.